සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස මාතා පින්ති බරංජන්තුම් කුලේ ජෙන්තා පචායිනම් සංහන් සකිල සම්භාසං පේසුනියප් පායිනම් මංචේර විනයේ යුන්තං සංචං පෝදාදිබුන්නරං තං වේ දේවා තාවතින්සා ආහුසු සම්පුරේසෝ ඉති විහාරවාසී ගරුතර මහත් සංඝරත්නයේ නවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි අද ඉල් මාසෙහි මේ සිල්ගත් අවස්ථාවේ මේ අත්සන් කිමිතරි පාන්දර සිදු කරන ධර්ම දේශනාවට උපන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අපි මේ අත්සන්ට ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ සංයුත්ත නිකායේ කියන පොතේ සත්ත සංවිතේන සත්ත වත අද සූත්‍රය. මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ සත්‍යය පිළිබඳවයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය කියලා ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ විවිධ කොටස් වෙන් කරලා හඳුන්වලා තියෙනවා. දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, සක්ක සංයුත්තය, වංගීස සංයුත්තය, අස්සව සංයුත්තය, විකුණී සංයුත්තය, යක්ෂ සංයුත්තය, මේ වගේ එක එක සංයුත්ත හැටියට බෙදලා තියෙනවා. දෙවියන් පිළිබඳව කියපු කතා දේවතා සංයුත්තය. බ්‍රහ්මයන් පිළිබඳව සඳහන් කරපු කතා බ්‍රහ්ම සංයුත්තය. වංගී සහාමුර පිළිබඳව දේශනා කරපු සූත්‍ර වංගී සංයුත්තය. කොසල රජතුමා සඳහා දේශනා කරපු සූත්‍ර කෝසල සංයුත්තය. භික්ෂුණීන් වහන්සේලා සඳහා දේශනා කරපු සූත්‍ර භික්ෂුණී සංයුත්තය. යක්ෂයන් උදෙසා දේශනා කරපු සූත්‍ර යක්ෂ සංයුත්තය. ඒ වගේම සක්‍රියා සඳහා දේශනා කරපු සූත්‍ර සක්ක සංයුත්තය. වංගීක ආමෘ සඳහා දේශනා කරපු සූත්‍ර වංගීක සංයුත්තය. මේ වගේ විවිධ සංයුත්ත කොටස් ගල තියෙනවා. ප්‍රථම ධර්ම සංගාණ සිදු කරපු රහතන් වහන්සේලා විසිරලා තිබෙච්ච ත්‍රිපිටක ධර්මයේ ඉතාම ප්‍රමාණිකව සකස් කළා. ඒ සකස් කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි බුදුහාමුදුරු විටින් විට විවිධ පුද්ගලයන් අරමුණු කරගෙන විවිධ ස්ථානවලදී දේශනා කරපු සූත්‍ර එක පිළිවෙලකට ගොනු කළ තියෙනවා. ඉන්සා අපට හුඟක් ලේසියව කියවල තේරුම් ගන්න. අන්නේ සූත්‍ර අතුරින් අදාළ මේ පින්නතුන්ට විස්තර කළ දෙන්න බලාපොරොත්තු වන්නේ සක්‍රියා උදෙසා දේශනා කරපු සූත්‍රයක් සත්ත සංයුත්තේන සත්ත වත පද සූත්‍රයේ පිළිබඳවයි. සිංහසනේ බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ ප්‍රඥාලෝකය. නුවණ ලබා දෙන්නේ. සමහර ආගම් තියෙනවා මිනිස්සුන්ට විවිධ දේවල් ලබා දෙනවා. ආහාර පාන ලබා දෙනවා, ගෙවල් දොරවල් ලබා දෙනවා, පාසල් නැඳ පාසල උපකරණ ලබා දීම කරනවා, ඇඳුම් සැනඳුම් ලබා දීම කරනවා. නමුත් පින්නතුනි ඒවත් බෞද්ධයන් හිටිට අපි විහෙර විහාරස්ථාන දුරුකල කරනවා. නමුත් ඒ සියල්ලටම වඩා වටිනා දේ ඇහිදී බුදුහාඳුර අධ්‍යය කළේ මිනිසුන්ට ප්‍රඥාව ලබා දීම, නුවණ ලබා දීම. නුවණ ලබා දීම තමයි වටිනාම දේ ඇහිදී බුදුහාඳුර අධ්‍යය කළේ. යම් කෙනෙකුට ආහාරයක් දුන්නොත් එයා ආහාරයේ උපරිම වශයෙන් දවසකට දිනකට දෙකකට උපරිම වශයෙන් සතියකට සීමා වේ. කිසියම් කෙනෙකුට ඇඳුමක් ලබා දුන්නොත් ඇඳුම උපරිම වුණත් අවුරුද්දක් ඇඟේ දා ගන්න පුළුවන්. කෙනෙකුට රැකියාවක් ලබා දුන්නොත් අවුරුදු 60ක් විතර කාලයකට ඒක හේතු වෙනවා. කෙනෙකුට නිවසක් හදලා දුන්නොත් උපරිම වශයෙන් මේ ආත්ම භාවයේ ජීවත් වෙනකම් විතරයි. නමුත් පින්නතුනි කෙනෙකුට ධර්ම ඥානය ලබා දීලා කෙනෙකුගේ ප්‍රඥා ලෝකේ ලබා දුන්නොත් ඒ කෙනාට ඒ සැනසෙන යහපත මුළු සතර ගමනටම හේතු වෙනවා. ඒ නිසා වඩාත් වටිනා දේ හැටියට බුදුහාමුදුර වගේ කලේ මිනිසුන්ට ප්‍රඥාව ලබා දීම නුවණ ලබා දීම. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි අන්තරේක නිරයක් පිළිබඳව. අන්තරේක නිරය කියලා කියන්නේ දැන් විද්‍යාවනොත් ඒක සොයාගෙන තියෙනවා. සමහර ග්‍රහලෝක තියෙනවා අන්ධකාරයේ තියෙන ග්‍රහලෝක. දැන් අපි ඉන්න පෘථිවියට සූර්යාලෝකය වැටෙනවා. දැන් පෘථිවිය භ්‍රමණ වීම නිසා අපේ දවසින් භාගයක කාලයක් අපට සූර්යාලෝකය ලැබෙනවා. නමුත් සමහර ග්‍රහලෝක තියෙනවා එහෙම සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඉතාම දීර්ඝ කාලයක් ඒ ග්‍රහලෝක තියෙන අන්ධකාරයේ. එතකොට මේ සංවල ඇතමිට සත්‍යයන් ඉපදෙනවා. අපාගත සත්‍යයන්, අපසල කරපු සත්‍යයන් යෙවෙන්නේ අන්ධකාර සංවල ඉපදෙනවා ග්‍රහලෝකවල. ඒකට කියන අන්තරේක නිරේ කියලා. ඒ අන්තරේක නිරේ ඉපදෙන සත්‍යයන් ගැන බුදුහාමුදුර සඳහන් කරනවා. ඒ සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයේ. බොහෝ කාලයක් ජීවත් වෙන්නේ අන්ධකාරයේ. ඒ සත්‍යයන් ගියේ යන්නේ අන්ධකාරයේ. මේ අන්තරේක නිරේ පිළිබඳව දේශනා කරාදී වරක් ස්වාමීන් වහන්සේ ලහනවා ස්වාමීනි මීටත් වඩා අන්ධකාර තියෙන ස්ථානයක් ස්ථානයක් තවත් ඇද්ද කියලා. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙකුට ප්‍රඥාලෝකේ නොලබුණා නම් යම් කිසි කෙනෙක් ඉන්නේ මෝහය නැමැති අන්ධකාරය නම් යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති නම් යම් කිසි කෙනෙකුට දුක ඇතිවීම සහ දුක නැතිවීම පිළිබඳව මේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නොමැති නම් අන්න එවැනි කෙනාගේ ජීවිතයේ තියෙන අන්ධකාරය අර අන්තරීක්ෂයේ නිරයේ තියෙන අන්ධකාරයටත් වඩා වැඩි අන්ධකාරයක් කියලා. ඇතැමිට අපට සූර්යාලෝකය ලැබුණත් අපි මේ ආලෝකයේ ඉන්නමයි කියලා හිතුවත් සැබෑලෙසම ජීවිතයට සිදුවන්නේ මොකද්ද කියන මේ ඉරණම ධර්මයේ තුලින් අවබෝධ කර නොගත්තනම් පින්නතුනි ධර්මයේ සඳහන් කරනවා එවැනි පුද්ගලයාගේ ජීවිතයේ තියෙන අඳුර අර අන්තරීක්ෂයේ නිරය තියෙන අඳුරටත් වඩා වැඩි කියලා. ඒ වගේම ධර්මයේ තවත් අන්ධකාරය ගැන සඳහන් කරනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. අංග හතරකින් සමන්විත අන්ධකාරය ගැන සඳහන් කරනවා. දැන් මේ තැනට හොඟා පොරපුරුදු වචනයක් තමයි චතුරංග සමන්නාගත වීරිය ගැන. ඒ වගේම චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා එක ධර්මයේ සඳහන් වෙනවා. ආකාර හතරකින් අන්ධකාරය විස්තර කරන අවස්ථාවක්. මොකද මේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ මාසේ පොයක් දවසට ඝන කැලෑවක අහසේ වලාකුළු තියෙන අවස්ථාවක මැදම රාත්‍රී අවස්ථාව. කారణ හතරක් ගැන මෙතන කියනවා. දැන් මාසේ පොයක් දවසට කරේ කරවල ඇනිනි. ඒතර මාසේ පොයක් දවසට මැදම රාත්‍රී වලාකුළුෙන් වැහිච්ච ඝන වලාකුළුෙන් වැහිච්ච අහසක් තියෙන අවස්ථාවක මහා ඝන වනාන්තරයක තියෙන අවස්ථාව. ඉතාම අන්ධකාරයේ තියෙන අවස්ථාවක් මේකට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා පින්තුණිය යම්කිසි කෙනෙකුට දුක පිළිබඳවත් ඒ දුක ඇතිවීම සහ නැතිවීම පිළිබඳවත් අවබෝධයක් නොමැති නම් ඒ ගැන හරියට අර චතුරංග සමන්නාගත අන්ධකාරයෙන් ඉන්න කෙනෙක් වගේ කියලා. මෙයාගේ උපමා බොහොමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනි ධර්මයේ බොහෝ කරුණු දේශනා කරන්නේ අපට මේ නුවණ ලබා දෙන්න. බුදුහාමුදුරන්ගේ ප්‍රධාන අභිලාෂය උනේ මේ මිනිසුන්ට නුවණ ලබා දෙන මිනිසු මේ දුක් විඳින ස්වභාවය අවබෝධ කරගන්න. දැන් මේ අවබෝධය නැති වෙන අපි තමයි අපි බොහෝ දේවල් වලට ආසා කරන්නේ. මේ අවබෝධය නැති වෙච්ච අපි තමයි පින්නතුනි බොහෝ දේවල් එක ගැටෙන්නේ. පුදුලෙන් එක අමනාප නම් ඇති කරගන්නේ පොඩි වචනයක් කියහම මේ වෙච්ච ගමන් ඇතැම්මිට කේන්ති යනවනේ. කෙවල කේන්ති යන විතරක් නෙවෙයි බොහෝ කාලයක් ඔබ මතක තියාගෙන ඉන්නවා. මට හවස් දවස් මේ වගේ වචනයක් කිව්වහම කෙල්ගත්තු දවස්ෙදී ඇතැම්මිට දාන වන්දනකොට මේ වගේ වචනයක් කිව්වා කියන මේ පොඩි වචනේ. හුඟක් කල් අපි මේ වචනේ නිසා මානසික දුක් විඳිනවා. ඇතැම්මිට මේ වචනේ කියපු දෙන එක අමතක කළා. එයා කෙවල ඇතැම්මිට ප්‍රණිකව ඇති වෙච්ච අදහසකට වචනයක් කියපුවද? ඇතැම්මිට අපි මේක අවුරුදු ගාණක් ඉතින් හිත හිත අපි මේ ද්වේෂයට ආසා කරනවා අපි. ද්වේෂයට ආසා කරනවා කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? අපි දුකට ආසා කරනවා කියන එක. ඈ ද්වේෂයෙන් ඉන්න කෙනෙක් සතුටින් ඉන්නේ නැහැ. ද්වේෂයෙන් ඉන්න කෙනෙක් දුකෙන් ඉන්නේ. දැඩි ආසාවෙන් ඉන්න කෙනෙක් සතුටින් නෙවෙයි ඉන්නේ. දුකෙන් ඉන්නේ. මේකට හොඳ කතාවක් සඳහන් කරනවා බෞද්ධ සාහිත්‍යයේන කතාවක්. එක්තරා රජ කෙනෙක් දින තමන්ගේ මාලිගාවේ ඉහළ මාලයට වෙලා සක්මන් කරමින් ඉන්නවා. රජතුමාට මහා සම්පතක් තිබුණත් රජතුමා මනසින් බොහොම මානසික දුකින් ඉන්නේ. මෙහෙමින් අවස්ථාවෙන් රජතුමාට අර මන්දිරයේ කවුරුවෙන් ඈත පේනවා ඈත තිනන්නේ අම්බලමක ඉතාම සතුටින් වාසය කරනවා. එයා රජතුමා මාලිගයේ ඉහළ මාලිගයේ ඉන්නේ. රජතුමාට ඈත පේනවා සිංහන්නේක ඉතාම සතුටෙන් හොඳට නිදා ගන්නවා හොඳට කටයුතු කරමින් ඉන්න සන්තෝෂයෙන්. නමුත් රජතුමාට හරියට නිින්දියන්නේ නැහැ. මෙච්චර සම්පත් තියෙන කෙනෙක්, මෙච්චර රටක් අයිති කෙනෙක්, මෙච්චර ලස්සන මන්දිරයක් තියෙන කෙනෙක්, ඇමතිවරු ඉන්නවා, දේවිවරු ඉන්නවා, ධනය තියෙනවා, ඉතාම සුවපහසු ආසන තියෙනවා, ත්‍රිහාන් තියෙනවා. මෙහෙමින් අවස්ථාවෙද රජතුමාට ඇත්තට සුවයක් නැහැ. ඊට පස්සේ මොකද වන්නේ? මෙයාට දකින්නවර ඈත අම්බලමේ ඉන්න මේ සිංහර මිනිස්සේ ඉනාම් සතුරෙන් වාසය කරනවා. මෙන්න මේ කාරණේ රජතුමා ඇමති කෙනෙකුට කිව්වා. බලන්න මට වඩා සන්තෝෂෙන් අර මිනිස්සේ ඉන්නව නේද කියලා. ඊට පස්සේ මේ ඇමතිය බුද්ධිමත් කෙනෙක් ඇමති ඇකින්න රජතුමනි මට පුළුවන් මේ කෙනාගේ මේ සතුට මේ වේලාවේ නිදා ගන්න එක මේ සුවපහසුෙන් ඉන්නක නැති කරන්න කියලා. ඊට පස්සේ මොකද සිද්ධ කරන්නේ? ඔව් අපි මීඩියටල කියව කතා වන්නේ. ඔව් රයන්නේ යමතිය මොකද කරන්නේ? මෙයාට දෙනව ලොකු ඔව් සල්ලි තියෙන මල්ලක් දෙනවා. දැන් වෙන දෙමේ සල්ලි අඩුවෙන් හිටිය මිනිස්සු හොඳට නිදාගත්තු කෙනා. දැන් මොකද කරන්නේ? අර මිනිස්සු අම්බරේ ඉන්න මිනිස්සුට දෙනව ඔව් සල්ලි ටිකක් දෙනවා. දැන් ඉතාලම වටිනා ප්‍රමාණකින් දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සු මේකත් තියාගෙන දැන් මේ ඔරෑ නිදියන්නේ නැහැ නිදි මරාගෙන මේක ආරක්ෂා කරනවා. වාට පිට බලනවා කවුරුවත් හේර කියලා කන්න කොන්නේ නැහැ මේක තියාගෙන දුක් විඳිනවා නෑ. ඔය එතකොට දැන් රජතුමාට ඇමතිය කියනවා බලන්න රජතුමනි මම මෙයාගේ සතුට නැති කරු නැති කියලා. ඉන්න තුන අන්න ඒ වගේ තමයි අපට අපේ ජීවිතයේ සතුට හොයක් නැතිවන්නේ ආසාවින්ද. බඩු බාහන්ද රැස් කරගත්තරම දුක ඇතිවන්නේ. මේ බඩු බාහන්ද වලට අපි වැඩිපුර ආසා කළා නම් වැඩිපුර අපි මතුරුණා නම් අන්න එතනයි පින්නතුනි දුක ඇතිවන්නේ. දෝදරුවන් එකේදම දුක ඇතිවන්නේ. දෝදරුවන් මගේම දෝදරුවන් මම කියන්නේ හැටියටම ඉන්න ඕන. මම කියන දේම කරන්න ඕන. මම කියන විභාගම පාස් වෙන්න ඕන කියන මතේ හිටියොතින් තමයි දුක හටගන්නේ. ඒ වගේම පින්නතුනි අනිත් පැත්ත. ද්වේෂ යමනාපය. අපි කුඩා කාලේ ඉඳන්ම සතුටෙන් හිටිය අය අපි. පොඩි කාලේ ඉස්කෝලේ යන කලින් අපි ඉඳන්ම සතුටෙන් ඉන්නේ. නමුත් ඉස්කෝලේට බාර දීලා අපිට මේ දෙමාපියෝ සතුට ලබන්නේ ජීවිතේ සැප ලබන්නේ කියලා ලොකෝ පොත් බෑකේකෝ තරම් දීලා අපිව ඉස්කෝලේට ඇතුළත් කර තවත් ඉඳලම තමයි ටිකෙන් ටික අපිට අපේ ජීවිතවල සතුට අඩු වුණේ දුක වැඩි වුණේ. එතකොට මේක ඇතිවන ප්‍රධාන හේතුව තමයි පින්නතුනි අමනාපකම්. ටිකෙන් ටික අපි පුද්ගලයන්ගේ ගැටෙන ස්වභාවය වැඩි වුණා. ගැටෙන ස්වභාවය වැඩි වුණේ ආශාව නිසා. ඉගෙන ගන්න ආශා කරපු කෙනා විභාග සමත් වෙන ආශා කරපු කෙනා අනිත් කෙනාට වඩා වැඩිපුර ලකුණක් ගන්න. අනිත් කෙනාට වඩා අංජලින් විභාග සමස්තන ලොකු ආසාවක් පිටපස්සේ අපි ගියා. එතකොට ගැටුණා අපි. රැකිරක්ෂා ගන්න ගිහුවා අපි අනිත් කෙනාට වඩා ඉහිලා රැකියාව ගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒ දැරීමේ ප්‍රතිඵලයක් හැටියට පින්නතුනි ගැටුම ඇති වුණා. දේශය හටගත්තා. ටිකෙන් ටික අපි අමනාපකම් වල ලිස්ට් එක වැඩි වුණා අපේ ජීවිතේ. නාමලේඛනේ වැඩි වුණා ටිකෙන් ටික. වැඩි වෙන්න මොකද පින්නතුනි අපි සතුට හොයාගෙන ගියා. බඩු පාණ්ඩ ධනෙ ලැබුණ තැමිට අපට. ඇතැමිට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. ධනිය ලැබුණා, හොඳ රැකියාවක් ලැබුණා. නමුත් ඒ සියල්ලක්ම ලැබෙද්දී අපිට එකක් අහිමි වුණා මොකද්ද? ජීවිතයේ සතුට අපට අහිමි වුණා. අපි බලාපොරොත්තුනේ සතුට ලබන්නේ මේ හැම දෙයක්ම කලේ. කුඩා කාලේ දෙමාපියන් අපට ඉස්කෝලේට පාර දුන්නේ සතුට ලබන්න. නමුත් පින්නතුනි සතුට ලබන්න කියලා අපි මේ කරපු දේවල් වලින් සතුට හැර අනිත් ඔක්කොම දේවල් ගැන හම්බුණා. අන්තිමටම ධන්නේමනේ අපිට එකින් එක වයසට ගියා. ඒ නිසා පින්නතුනි නැවතත් මේ අහිමි වෙච්ච සතුට අප ලබා ගන්න නම් අපි නැවත මුලට යන්නට ඕන. මුලට යන අය කියලා කියන්නේ අනිත් අය සමග තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු කර ගන්නවා. ඒ වගේම බඩු පාණ්ඩ වලට තියෙන ආශාව ටිකෙන් ටික අඩු කර ගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි සතුට ලබන තියෙන මාවත. මෙන්න මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් අපට දේශනා කළේ. දානමයන් පුණ්‍යක්‍රිය වස්තු, සීලමයන් පුණ්‍යක්‍රිය වස්තු, භාවනාමයන් පුණ්‍යක්‍රිය වස්තු කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් අපට දේශනා කළා. දන් දෙන්න දෙන්න මොකද්ද වන්නේ? අර හිතේ තියෙන දැඩි ලෝභකම අඩු වෙනවා. දැන් මේ පින්තුන් යම් කිසි මට්ටමකට දානය දෙන අය. ඒ නිසා තමයි මේ පොහොය දවස්වලට හරි මේ පන්සලට එන්නේ. මේකවත් පරිත්‍යාගයක් කරන්න බැරි කෙනා පොයටවත් ජීවිතින් එන්නේ නැහැ. බයයි. ගෙදරින් ආවොතින් ගෙදර අවුල් කරයි ළමයිනේ. ඈ යනකොට ගෙදර විනාශ කරලා තියයි. එහෙම කියලා සතුන්ගේ කැමන රැළෙබේ. එහෙම කියලා දැන් පොයටවත් එන්න කැමති නැහැ. නමුත් මේ වෙනසුන් ලියන්නේ යම් කිසි ජයග්‍රහණයක් කරලා තියෙන පොයටට හරි ගෙදර අත්හරින්න පුළුවන් මානසිකත්වයක් තියෙන මේක දිනුවත් තමයි. නමුත් මෙතනින් නෙවෙයි අපේ අවසානයේ තව අපි ඉදිරියට යන්නට ඕනේ මේ ගමන්මයි. එන තාකෙන්න තුනි දාණය තමයි බුදු හාමුදුරන්ගේ දහමේ මුල්ම පියවර හැටියට දේශනා කළේ. දන් දෙන්න දෙන හිතේ මෘදුභාවය ඇතිවනවා. කෙනෙක් පිළිබඳව වර්ණනාවක් කියන ප්‍රධානම දෙයක් තමයි දාණය කියන එක. දැන් වයසක අය ගැන කුඩා ළමයි හොඳට බලාගෙන ඉන්නේ. අම්මට ආතයෙන් විශේෂයෙන් ආශිර්වාද කියලා වෙනකොට මුණුගුරු මිනිබිරිය හොඳට ආශිර්වාද කියලා දැස බලාගෙන ඉන්නේ. ආශිර්වාදයට වැඩිපුර ආදරය කොහොම නැන්ද? ඕ දෙනව නන්නේ හොඳට දෙනව නම් දේවල් ඔන්න කැමති. නැත්නම් අකමැති දූ දරුවෝ. ඒක ප්‍රධාන දෙයක්. දූ දරුවෝ විතරක් නෙමෙයි පින්තුනි අසල් ඇටි බොහෝ දෙනා අපිව හොඳද නරකද කියන මනින මිම්ම තමයි දන් දීම. දන් දීම කියන එක පින්තුනි අපි ආකාර දෙකකින් කරනවා. එකක් තමයි අපි වැඩි ටිකක් පරිත්‍යාග කරන අපිට දැනට තියෙන වැඩිපුරේවත් පරිත්‍යාග කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් පින්නතුනි වැඩිපුර දේ පරිත්‍යාග කිරීමම බුදුදහමෙන් හැටියට ඉන්නේ වර්ණනා කරන්නේ නැහැ. බුදුදහමෙන් හැටියට වර්ණනා කරන්නේ සමන්න කියන සුළු දේ හරි දෙන්න පුළුවන් නම්. ඇතැම් එක අපේ වේල් කීපයක් වටින්න ඉඳලා අපිට ලැබෙන ආහාරයේ ඒ ලැබිච්ච අවස්ථාවේ ඒ ලැබිච්ච ආහාරය කෙනෙකුට සමන් නොකා වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉහිලම දිනුවක් කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි ටිකෙන් ටික හුරුවන්න ඕන අඩුවන්නේ පොයට හරි එක දවසක් හරි එක වේලක් සමන් නොකා මේ සමන්ඩ කන්න තියෙන ආහාර වේල උයලා වෙන කෙනෙකුට දුප්පත් කෙනෙකුට අසරණ කෙනෙකුට දීම. මේක හොඳ දෙයක්. දැන් මේ කුඩා දූ දරුවන් ඉන්නවා ඉස්කෝලේදී අපි කෑම අරන් යනෝනේ. කෑම අරන් ගිහලා අපි දෙනවා ළමයින්ට අපේ යාළුවන්ට. කෑම නොගෙන අපි යාළුවන්ට අපි දෙනවා මේක. දැන් මොන්ටිසෝරි කාඩිස් මේක හුරු කරනවා. එතැන් මේක අම්මලෙන් එකට කැමති නෑ වැඩි. නේද? අම්මලා අකමැති වුණත් නමුත් මොන්ටිසෝරි වලදී පෙර පාසලෙන් මේක පුහුණු කරනවා. එතැන් මේ අම්මලා අකමැති ආර අපි සිදු වෙලා ළමයි කෑම කාලා අපි සිදු වෙනත් නේද ඒ කියලා. නමුත් වෙනදුනේ මේක අපි ටිකෙන් ටික හුරු වෙන්නට ඕන. සමහර පොඩි ළමයි එනවා සමන් ලොකා එතැන් මේ තමන්ගේ කෑම වල දෙනා ඉන්නවා. මනුස්සයන්ට නෙවෙයි එතැන් මේ කුඩා සත්තුන්ගේ සමහර ළමයි ඉන්නවා කෑම ටික අරන් යනකොට මගදී පාරේ දිහෙම ඔය බලුකටව එහෙම දැක්කම කෑම ටික දෙන ඔක්කොම ටික බලන්න. එහෙම ළමයි ඉන්නවා. අම්ම තාත්තලා කොයි බයින්නෝ නමුත් ළමයි හොරාට හරි දෙනවා මෙන්න. එහෙම කරන ළමයි ඉන්න මොකද සසරේදී දාන පාරමිතා පුරුදු ළමයි ඉන්නවා. දානේ පුරු කරපු ළමයි ඉන්නවා. අන්න ඒක තමයි වෙනසුළු වටිනා දේ හැටියට කරගන්න. ඒ වගේම සීලම යම් පුණ්‍ය ක්‍රියාවක් කියලා සඳහන් කරනවා. සීලය අපට සතුට ලබන ක්‍රමයක්. සීලය කියන්නේ කය වදනේ සංවර කර ගැනීම. විශේෂයෙන් වැඩිහිටියන් වෙලා දරුවන්ගේ මුණුබුරු මිනිපිරියන්ගේ සැලකිල බලාපොරොත්තු වෙනවා නම් කරන්න ඕන දේක් තමයි දෙනුතුන් හොඳට සිල්වත් වෙනවා. වයසට ගියාට පස්සේ වචනීය සංවරණ, කය සංවරණ දරුවන්ගේ සැලකිල ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ආන්දරෝ මෞපිය ගුණ තියෙනවා. මෞපිය ගුණ කිව්වට ළමයි අහන්නේ නැහැ. මොකද අම්මා තාත්තා පාලනය කරන්න බැහැ වැඩිහිටි වෙනකොට. හරිම සංවරය සමහරයි. එතකොට අර දරුවන් දෙමව්පියන් දරුවන්ට උදව් කරලා තිබුණත් දරුවන්ට ඇත්තට ප්‍රසාදයක් නැහැ දෙමව්පියෝ ගැන. එනි කාපේ නොතනේ සමාන් අනිත් අයගෙන් සැලකිලි ලබන්න ප්‍රධානම දෙයක් තමයි සිල්වත් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඇතැම් විට දරුවෝ වන්නේ අපි දන්නවා සමහර අය ඉන්නවා අවිවාහක අය. විශේෂයෙන් කාන්තාවක් කියන්නේ අවිවාහක අය ඉන්නවා. ඒ ඇයට ඇතැම් විට සමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ හොඳට සැලකන වයසට ගියාම. එහෙමයි බොහෝ විට වැඩි දිනවස වල නැහැ. ඒ ඇයට බොහෝ විට සැලකන අයියලාගේ අක්කලාගේ සහෝදර සහෝදරියන්ගේ දූපතුන්. ඇයි ඒක හේතුව යා හොඳට සිල්වත් වෙන්නවා. ඒ නිසා සිල්වත් වෙන්නේ මානිත් අයගෙන් සැලකිලි ලබන ප්‍රධානම හේතුව. තුන්වෙනි තින්කම හැටියට ධර්මයේ සඳහන් කළ තියෙන්නේ භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු. භාවනාව ටිකෙන් ටික හරි හිත සංවර කිරීමේ වැඩ පිළිවෙලක් අපි යෙදෙනට ඕන. මෙන්න මේ තින්කම් කරන්න කරන්න පිනතුනේ ලක්ෂණය තමයි ජීවිතය සැප වැඩි වෙනවා. දැන් අපි බොහෝ විට ජීවිතය සැප ලබන්න කියලා අපි උත්සාහ කරන්නේ වැඩිපුර මිල හොදන් ලිපීමත් ගෙදරට වැඩිපුර බඩමුට්ටු රැගෙන යමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. අපි හිතනවා මේකෙන් සැපද ලැබෙයි කියලා නම් පින්නතුනි ගෙදර බඩමුට්ටු වැඩි වෙන්නේ වැඩි වෙන්නම සැප වැඩි වීම නෙවෙයි වෙන්නේ. ඔව් ආසාවත් වැඩි වෙනවා අනිත් අතින් දුක වැඩි වෙනවා. ඒක සුද්ධ කරන්න නේද? දුවිලි පියදාන්න ඒක අත්පරස් කරන්න මුවාක් වෙනසක් වෙනවා. අර තියෙන සතුටක් නැති වෙනවා. දැන් අලුත්ම බුද්ධිමත් අයගේ ලක්ෂණය තමයි වැඩිපුර බඩු නැගේවලද. දැන් ඉස්සර ගෙවලම දෙත්තියේ උඹා පින්තූර තියෙනවා කැලෙන්ඩර් තියෙනවා නේද? ඔව් දැන් එහෙම නෑ දෙත්තියවල. දැන් එකම තියෙන එකම එක ඇදින එක පුදු පිළිමයක් තියෙනවා. දැන් ටිකෙන් ටික මිනිස්සු බුද්ධිමත් වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ බඩු පාන්නේ වැඩි වුණාටම ජීවිතේ සතුට වැඩි වෙන්නේ නෑ. අපි ටිකෙන් ටික අපේ ජීවිතේ මෙන්න මේ පින්කම් වලින් අපි පොහොසත් වෙන්නට ඕන. පින්කම් ජීවිතේ වැඩිපුර කරගත්ත නම් එක පැත්තකින් මෙලව ජීව පින්කම් වල අනිසන්ත හැටියට අපේ ජීවිතයෙන් සැප ලැබෙනවා. අනිත් පැත්තෙන් තමයි අපිට අතීතයේ කරපු අකුසල කර්ම වල විපාක එන්න තියෙනවා නම් ඒ විපාකම දුර්වල වෙනවා. තමන්ගේ කුසලය බලවත් නම් නිතර පින්කම් කරනකොට ඊට අපල කාලයක් කියලා අමුතු කාලයක් එන්නේ නැහැ. ඊයක නිතරම කුසලය බලවත් වෙලා තියෙනවා. අකුසල තිබුණාට අකුසල යටපත් වෙලා තියෙනවා. දැන් අහසෙන් තමයි රාත්‍රී කාලේ බලනකොට අපිට ග්‍රහවස්තු රාත්‍රී කාලේ පේනවා හදනේ. නමුත් දවල්ට පේන්නේ නැහැ. නොපෙනෙන්නේ ඇයි? ඕ නිර්වේලිය නිසා දවල් කාලේ ග්‍රහතාරක අහස තියෙනවා. නමුත් දවල්ට අපිට ග්‍රහතාරක අහස පේන දෙයක් තේින්නේ නැහැ. නොපෙනෙන හේතුව තමයි ඉර බලවත් නිසා. අන් මේ වගේ තමයි තියෙනුනේ අපට මේ හොඳට ලස්සනට පිටියට අපිට අතීතයේ කරපු නොයෙක් විදියේ කර්ම එන්න තියෙනවා. නමුත් දහවල් කාලේ සූර්යාලෝකයෙන් අර ග්‍රහතාරකා යටපත් වෙලා තිනෝ වගේ අපේ කුසලයේ බලවත් නිසා ඒක ඔක්කොම යටපත් වෙලා තියෙනවා. හැබැයි කුසලයේ ටිකෙන් ටික දුර්වල වීමත් එක්කම අර ඉස්මතු වෙනවා. එනකන් නිතරම කරන්න දේ තමයි හොඳ බලවත් කුසල දහම අපි නිතර නිතර සිදු කරන්න ඕන. ඒක තමයි ජීවිතේ සැප වැඩි වෙන හේතුව. හොඳයි පිළිතුරු අද අපි අපේ සූත්‍රයේ විස්තර වන්නේ සක්‍රියා පිළිබඳව. දිනක් බුදුරජාණන් වහන්සේ වෙතාව මහලී කියලා ලිච්ඡවි රාජකුමාරේ. එයාට කිව්වේ මහලී කියලා. මේ මහලී කියලා ලිච්ඡවි රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා. බුදුහාඳුරගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සත්‍ය දෙවියා දැකලා තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමර සඳහන් කරන ඕ මහාලි මම සත්‍යය දැකලා තියෙනවා. දැන් දිවි ලෝකිනුනේ සත්‍යය කියලා කෙනෙක්. අපි කියනවා දෙදේව ලෝකේ අධිපති කියලා නේ. ඔය චාතුරු මහරජා කියයි තාවතිංසය කියලා දිවි ලෝක දෙකට අධිපති දෙවියටයි සත්‍යය කියලා කියන්නේ. මේ මහලේ කියන සාක්‍ය කුමාරයා නැත්නම් ලිච්ඡවී කුමාරයා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ සක්‍රියා දැකලා තියෙනවද කියලා. බුදුහාමුදුරන් සඳහන් කරනවා ඔව් මහලේ මම දැකලා තියෙන සක්‍රියා. ඊට පස්සේ මව අහනවා ස්වාමීන් සක්‍රිය දකින්න අමාරු වෙන්නේ. සක්‍රිය දකින්න බොහොම අමාරු වෙන්නේ. ඔබ වහන්සේ දැකලා තියෙන සක්‍රියාගේ ප්‍රතිරූපයක් වද්දෝ කියලා අහනවා. ඒ සමහර අය ඉන්නවා පින්නතුනි සමහර අමනුෂ්‍යයන් ඉන්නවා ප්‍රේතයන් ගෝතයන් වැනි සත්‍යයන් ඉන්නවා දෙවියෝ විදිහට රඟපාන ඇවිල්ලා සමහරට ආවේශ වෙනවා අහම දෙවියයි කියලා කියනවා කිව්වට කැඩෙවිම දෙවියෝ නෙවෙයි අය සමහරට ගෝතයෝ වෙන්නේ ඇවිල්ලා මොනවා කරනවා මේ දෙවියෝ විදිහටම රඟපානවා ඊට ඉතින් දේවාරුණේ ශාස්ත්‍ර කියනවා කියලා කියන්නේ නමුත් එහෙම නෙවෙයි දෙවියෝ නෙවෙයි දෙවියෝ පරාසරත් වෙන්නේ නැහැ ඒ බොහෝ අය දෙවියෝ නෙවෙයි එන්නේ ඇයි එතකොට මේ ඒ ප්‍රශ්න තමයි මේ අහන්නේ. මේ රාජකුමාරයා බුද්ධිමත් කෙනෙක්. ස්වාමීන් වහන්සේ මේ දෙවියන්ගේ ප්‍රතිරූපයක් හද්ද, සත්‍යයාගේ ප්‍රතිරූපයක් හද්ද මේ ඇවිල්ලා තියෙනවා. ඔබ වහන්සේ දැක්කයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා නෑ මහාලේ මම එහෙම වැරදුන්නේ නෑ. මම සත්‍යයක් ගන්නවා. සත්‍යයාගේ ප්‍රතිරූපයක් ගන්නවා. සත්‍යයා පුරපු ගුණධර්මොත් ගන්නවා. සත්‍යයා වෙන්න පුරන්නට ඕන ගුණධර්ම පිළිබඳව මම දන්නවා. සත්‍යය වෙන්න ඕන කරුණුත් මම දන්නවා කියලා. ඒ සාමහාලි මටම බොරු කරන්න බෑ කියලා. පින්නතනේ සෝවාන් වෙච්ච කෙනෙකුටත් අනිත් මාර්ගඵල ලැබුවාටත් මේ බොරුව කරන්න බෑ. ඒ කියන්නේ අනිත් අය වසන් කරන්න බෑ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. එක්තරා අවස්ථාවකදී අපි ගෞතම බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණයෙකුට බණ කිව්වා. බණ කියලා අනිත්‍ය දුක් අනාත්ම දේශනා කරමින් ධර්ම දේශනා කළා. මියාන් ගා පින්දහම් කරපු කෙනේ සතර මියාට බණ කියපු ගමන් තේරුණා. ත්‍රිලක් කණිය හොඳටම වැටුණා. ඒ මොහොතම මියා සෝවන් වුණා. සෝතාපන්න බවට පත් වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලඹද පරාමාර්ථ කියන මේ සංයෝජන ප්‍රහිණ කළා. මියා සෝවන් වුණා. සෝවන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නික්මලා ගියා. ගියාට පස්සේ ඊළඟට පින්තුනි ටික වේලාවකට පස්සේ මාරයා වසවර්ති මාර්යා බුදුරජාණන් වහන්සේ වගේම රූපයක් නිර්මාණය කරගෙන ඇවිල්ලා මෙයාට බණ කියන්න ගත්තා. මොකද මෙයාට කියන්නේ බ්‍රාහ්මණය මම ඔබට කලින් කිව්වනේ අනිත්‍ය දුක්ඛානාත්මයි කියලා ලෝකේ මට වැරදුනා. අනිත්‍ය නැහැ නිට්ටයයි දුක නැහැ සැපයි අනාත්ම නැහැ ආත්මයි මට වැරදිලා මම එහෙම කිව්වේ කියලා. දැන් මෙයා සුවනලි දෙකෙන් මෙයා අනිවාර්යම දැනගත්තා මේ නම් අනිවාර්යම බුදුහාමුදුරු වෙන්න බෑ. මෙයා දෙලින්ම හැවෝ ඔබ බුදුහාමුදුරු නෙමෙයි නේද ඔබ මාර්යා නේද කියලා. එනදී මාර්යා කොච්චර වැරදි වැඩ කරා අනිත් අය අපසල් දහම් පැත්තට යොමු කරත් මාර්යාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා. මොකද ඒ ලක්ෂණය? ඔව් මාර්යා බොරු කියන්නේ නැහැ. ඒක ඔහුගේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඔහු මාර්යාගේ කෙලවතුම ඔහු පිළිගන්නවා. හැබැයි පිළිගත්තු ගමන් මෙතන ගිය අවස්ථාවේ ඔහු අතුරු දහම් වෙනවා නික්මෙල යනවා. ඔහු පිළිගත්තම මාර්යා කියලා ඔහු ඊට පස්සේ ගියා. ඔහු තේරුම් ගත්තා මෙයා වෙනස් කරන්න බෑ කියලා. මොකද මේ ශ්‍රාවකයා සෝවාන් වෙච්ච කෙනෙක් කිසිම විකක පිනතුණි වෙනස් කරන්න බැරි අදහස. ඔව් ඉස්සාවර සත්‍යෙට පත් වුණා. ලෝකයේ උට යථා සත්‍ය අවබෝධන උපරිම වශයෙන් ආත්මව හතයි තියෙන්නේ. නැතේ භවන්නක්ෂ මන්නාදීන් තිය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආත්මව අටක උපදී උපදින්නේ නැහැ කවදාවත්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මහාලය කියන ලිච්ඡවියට මහාලේ මහේ වැඩතුනේ නැහැ. මම හරියටම සත්‍යය දැක්කා. සත්‍යයක මම කතා බහ කළා. ඒ වගේම සතර භාවයට පත්න ක්‍රමයක් මම දන්නවා. ඒකවත් මම දන්නවා කියලා. චක්‍රවර්තීවත් මම දන්නවායි කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය පිළිබඳව විස්තරයක් මේ මහාලේ කියන ලිච්ඡවී කුමාරයාට සඳහන් කළා. ඔහුට සත්‍යය කියලා කියන්නේ හේතුව මොකද කියලා. ඈ සත්‍යයට කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍රවල විස්තර වන්නේ සත්‍ය කියලා. සක්ක කියලා කියන්නේ දිනතුනි සක්කසාදානන්දයේ සප්පෝ කියලා සඳහන් කරනවා. ඔහු මනස ලෝකේ ඉන්න කාලේ ඔහු සත්‍ය උරග වෙන්න කලින් මනස ලෝකේ නවස්සයිද උිතාම සකසාදානයේ දිර තියෙනවා. සකසාදානයේ දිම දිනතුනි බුදුහා බුදුදහමේ අගය කරනවා. දානය කියන පදේ විතරක් නෙවෙයි දානයේ අරසංශ වැඩි වෙන ආකාරයේ ලක්ෂණ කීපයක් තියෙනවා. සත්සංදානන්දේති සහත්සංදානන්දේති කියලා. යම් කෙනෙකුට දානයක් දෙනවා නම් ඉතාලම සකසා සූදානම් කළ දෙන්නේ. ආවට ගියාට දෙන්නේ නැහැ. ඒ වගේම ලක්ෂණයක් තමයි පින්තුනි සහස්සන් දානන්දේ සමන්ගේ අපින්මයි දානි දෙන්නේ. ඒව කියනවා අයවන්නේ නෑ දානි. වෙනත් කෙනෙකුට කියලා බෙදවන්නේ නෑ දානි. මේකත් සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා චක්‍රයා දානි දෙනකොට තමන්ගේ අපින්ම දුන්නා. සකසාදානිය දුන්නා. ඒ නිසා උද සත්ත කියලා කියනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා පින්තුනි ආවසතන් දානන්දේටි කියලා. ඔහු ආවාස දාන දීලා තියෙනවා. මිනිසුන්ට නිවෙස් දන් දීලා තියෙනවා. ඒ නිසා ශක්‍රයාට සඳහන් කරනවා වාසව කියලා. ඒ වගේම පින්තුනි ශක්‍රයාගේ හිටියා සුජා කියලා දිසව දෙවඟන. මෙන්න මේ සුජා කියන දෙවඟන දිසව හිටිය නිසා මේ ශක්‍රයාට කියනවා සුජම්පති කියලා. ඒ වගේම ශක්‍රයා පින්තුනි දෙදෙවලවට අධිපති දෙවියන් හැකිර සැලකන නිසා මේ ශක්‍රයාට කියනවා දේවින්ද කියලා. දේවින්ද කියලා කියනවා. ඒ වගේම දන් දෙනකොට ශක්‍රයා මිනිසුලව කියන කාලේ ඔහුගේ තවත් ලක්ෂණයක් තමයි කලින් දන් දෙන ඉස්සෙල්ලම දාන දෙනවා. මේකත් හොඳ ලක්ෂණයක් පින්තුනි. දන් දෙනකොට පරිත්‍යාගයක් කරනකොට කලින් දෙන්න ඕනේ. ඒක තමයි වටිනේ. දැන් මේක අපේ හොඳ ලක්ෂණයක් තියෙන අවුරුදු වලනේ. අවුරුදු වලට අපේ සමහර යන්නේ දේවනෝ යන්නේ නාවට පස්සේ යන්නේ. නමුත් වනාම් ජයග්‍රහණය කරන කෙනා තමයි කලින් යන කෙනා. අපි බොහෝ විට යන්නේ එනවාද කියලා බලලා තමයි යන්නේ. මගුල් ගොඩට තියෙන ආපු අයට තමයි යන්නේ. නමුත් එහෙම නෙවෙයි පින්තුනි දානේ හොඳ ලක්ෂණයක් තමයි කලින් දෙන්න ඕන. අනිත් කෙනා තුනට වඩා සමන් දෙන්න ඕන. ඒක තමයි හොඳ ලක්ෂණය. පින්තුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ රහතන් වහන්සේලා නිතර නිතර දිවි ලෝකේ වැඩම කළා තියෙනවා. කුමාර කාශ්‍යප හාමුදුරුව, මුගලන් හාමුදුරුව, සරියුත් හාමුදුරුව වගේ මහරහතන් වහන්සේලා නිතර දිවි ලෝකේ වැඩම කළා තියෙනවා. ඇතැමිට දිවි ලෝකේ යනකොට මේ ස්වාමීන් වහන්සේලට පේනවා සමහර මහා දිවි විමානවල ඉන්නවා. ඇතැමිට සමහර අය ළඟින්ම කුඩා දිවි විමානයක ඉන්නවා. අහල බලන මේ කුඩා දිවි විමානේ කවුද ඉන්නේ කියලා. රාජයන්ය කියලා රජු කෙනෙක් හිටියෝ කියනවා මම මනස ලෝකේ ඉන්න කාලේ මම දන් දුන්නා නමුත් මම දාණය සකසානුවේ දුන්නේ මම මුදල් දීලා කරපු විතරයි කලේ මගේ ඇමතියයි දාණය දුන්නේ නිසා මට මේ අල්ප සාක්ෂිය විදියට කුඩා දිව්‍ය ලෝකයක සැප සම්පත් අඩුවෙන් මම ඉපදිලා හිටියේ ඒ නිසා ස්වාමීනි මනස ලෝකේ ගියාම මිනිසුන්ට කියන්න දාණය හොඳට දෙන්න තමන්ගේ අතිම දාණය දෙන්න කියලා මිනිසුන්ට කියන්න කියලා එන්නේ කොහොමද අපිට ඉගෙන ගන්න කාරණය. ඒ වගේම මේ ආසන්නයේ ඉන්නවා මේ දෙවියන්ගේ මේ රජතුමාගේ සේවකයා රදානේ සකස් කරපු කෙනෙකුට කියන උත්තර කියලා. මේ උත්තර කියන හැමතිය ඊළඟට ඔහු විශාල දිව්‍ය විමානෙක ඉන්නේ. ඔහුගෙන් අහන ඔහු හත්යක් අතිගලන් කළ නැහැ. ඔහු ගල තියෙන රජතුමාගේ ධනය ටික හොඳට සකස් කළා. මොහු ඒක සකසලා පිළියෙල කළේ මොහු. මේ පිළියෙල කරපු සේවක හැමතියා ඉහළ දිව්‍ය ලෝකේ කියන සම්පත් විඳිනවා. ඒකට වීදන් කරපු රජතුමා ඒ සමයේ තියෙන කුඩා දිව්‍ය ලෝකෙක ඉන්නවා අල්පේ සාක්ෂිය. බලන්න පින්නතුනි. එනිසා දන් දෙනකොට අපිට මේවා හුඟක් අපිට ඉගෙන ගන්න දේවල් විමාන වස්තු කියන ග්‍රන්ථයේ මෙවැනි හුඟක් කතා සඳහන් කරනවා විමාන සහිත වෙන දෙවිවරුන් ගැන. පින්නතුනි අපි ඉඳාම හොඳින් පින්කම් කරන්නට ඕන. අපේ නිවස විතරක් නෙවෙයි අසලැස්ස නිවසක දානයක් දෙනකොට අපි මේවට සහභාගී වෙන්න ඕන. අපිට මුදල් ඉඳන් එන්නේ ගිහිල්ලා කඩේට වල සහභාගී වන්න. ඇතැම් විට ගෙදර මිනිස්සු වියදම් කරලා ලබපු ධනයට වඩා පුණ්‍ය ධනයක් පුණ්‍ය නිධානයක් අපට ධානයේ සහභාගී වෙලා උදව් කරලා ලබන්න පුළුවන්. ඒ නිසා ගම්වල තියෙන ලක්ෂණයක් තමයි ධාන ගෙදරක් තියෙනකොට අනිත් හැය ධාන ගෙදරට සහභාගී වෙනව නේද? දැන් මේ බලද්දලා සමහර දේවල් තියෙනවා. ධාන ගෙදරක් තියෙනකොට අපි කොහොමද කියන්නේ? අහවල් දවසේ ධාන ගෙදරක් තියෙනවා අපි යන්න ඕන මොකටද යන්නේ? දම් බෙදන්න යන්නේ නේද? කො දම් බෙදන්න යන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒතර දම් බෙදන්න යන නම් නිකන් බෑනේ නේ. මොනවද තියෙන්නේ? මොන හරි දෙයක් ගෙන යන්න ඕන නේ. බත් ටිකක්, වෑංජනියක්, කෙස්ලිගෙඩි ටිකක් මොන හරි අරගෙන යන්න අපි ආයි. ගිහිල්ලා බුද්ධ පූජා වෙදලා ඉතුරුණ ටිකක් ස්වාමීන් වහන්සේට දෙන්න. මේක හොඳ චාරිත්‍රයක් මේක. නමුත් දැන් මේක වෙනස් වෙලා තියෙන්නේ නේ. දැන් දාන ඉවරන කිටුව තමයි යන්නේ නේද? ඔයිසර නම් දම් බෙදන්නේ කිය දැන් නමුත් දැන් නම් එහෙම නෙවෙයි වත්ත යන්නේ. දාන ඉවර වෙන කිට්ටු යන්නේ. හාමුදුරු නැගිටින කිට්ටු වගේ තමයි යන්නේ. නවත් දින තුනේ අපි දැන් බෙදන්නම කියන හිතාගෙනවා යන්න ඕන. Tamanට කියන්නේ බැරිමත් මේ ගෙදර තියෙන දේවල් වලින් හරි අපි බෙදන්න කල්පනා කරලා ඕන යන්න. ඒක හොඳ ලක්ෂණයක්. ඒතර මෙන්න මේ වගේ පින්තුනේ මේ සක්‍ර දේවීන්දරේ වෙන්න කරපු පින්කම් ගැන සඳහන් කරනවා. ඒ වගේම පින්තුනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මීල කලින් ආත්ම භාවයට සක්‍ර දේවීන්දරේ වෙච්ච අවස්ථාවක් ගැන මගමානවක කියන ජාතකයේ සඳහන් කරනවා. මගමානවක කියන ජාතකයේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මග කියලා මානවකයෙක් කියලා හිටියා. මෙන්න මේ කුමාරයේ මනස ලෝකෙ ඉන්න කාලේ පින්තුනි කරපු ප්‍රධාන පින්කමක් තමයි තමන්ගේ යහළු මිත්‍රාදීන් එකතු කරගෙන මහා මාර්ග සකස් කළා. මිනිසු යන ස්ථාන සකස් කළා, මහා මග මම්මාව සකස් කළා. මෙන්න මේකත් පින්තුනි හොඳ පින්කමක්. ගමන් පාසුව සැලසීම. එනිසා එදායේ මගමානව කියා දිව්‍ය ලෝකයේ සැප විඳින්න සක්‍ර පදවි ලබන්න හේතු නැයි කියලා සඳහන් කරනවා. අර ඔහුගේ මිතුරන් එක්කතු වෙලා මහා මාර්ග පිළිසකර කිරීම. සමහර තැන් දිනන පින්නතුනි මිනිස්සුන්ට යන්න බෑ සමහර ස්ථානවල. ඇතැම් විට අපිට සිදු වෙන්නේ නේද? සමහර තැන්වල ගෙවල් ළඟින් ඉඩම් ළඟින් ඉඩමක් දෙන්නේ නැහැ, පාරක් දෙන්නේ නැහැ සමහර ඇන්නේ. ඇතැම් විට ඒ කෙනාගේ මරණයක් වුණත් ගෙදරට යන්න හරි අමාරුයි. අපි ඇතැම් විට කොහොම හරි වැඩිපුරම අල්ලලා වැඩ බැඳලා තියෙනවා. පින්තුනි මේ කතාව ඉගෙන ගන්න ඕනේ. ඒ ඇටේ පාරවල් දෙන එක පින්තුනි වෙන තින්කන් නොකර සතර සුගතිගාම වෙන තින්කනක් ඒක. ඒ නිසා ඊටමෙ පොඩ්ඩක් කියත් නමන්නේ මිනිසුන්ට පාරක් දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් Taman කැමැත්තෙන් මේක දෙන්න එක හොඳ දෙයක්. ආ ඉස්සර නම් ඇටේ මිට අපි ටිකක් ඉඩම තියාගත්ත නේද? අපිට හතර රියනක් ඕන කියලා නේද? නමුත් දැන් පින්තුනි හතර රියනක්වත් ඕන වෙන්නේ නැහැ දැන් කාලේ. මොන ආදාහනේ කරන්නේ නේද? ආදාහන ගන්න තරම් ගිහින්නම් ඒ නිසා හතර රියනත් එකම කොටස අනිත් පැයට කලින්ම දීලා තියන්නේ. ඒක තමයි නිදහනයක් ඇටියට පළලොට ගෙනියන්න පුළුවන්. ඒ නිසා පින්තුනි මේවා අපි හුඟා දේවල් අපිට ලැබිලා තියෙන සතර පින්කම් කරලා අපි ඒව බුද්ධ නිදින ගමන් තවත් පින්කම් කරන්නට ඕන. දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවියන්ගේ ළඟට අනිත් දිවිවරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ඔබ දැන් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න හදන්නේ. ඔබ සුගතියට යන්න. ඔබ සුගතියට ගිහිලා දැන් සුගතියේ බුදුන් දහම් සඟුන් පහළ වෙලා ඉන්න කාලයක් ඔබ මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න කියලා. බුදුන් දහම් සඟුන් සරණ යන්න කියලයි දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවිවරුන්ට අනිත් දෙවිවරු ඇවිල්ලා කියන්නේ. දෙවියන් සුගතිය කියලා කියන කොහටද? ඔව් දෙවියන් සුගතිය කියලා කියන මනුස්ස ලෝකෙට. බලන්න පින්නතුනි අපි සුගතිය කියලා කියන දිව්‍ය ලෝකෙට. දෙවියන් සුගතිය, දෙවියන් ස්වර්ගය කියලා සැලකන්නේ මනුස්ස ලෝකෙට. ඒ නිසා මනුස්ස ලෝකේ එනකොට පින්නතුණියගේ ලොකු අපේක්ෂාවක් තියෙනවා මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලේ බුදුහාමුදුරු සරණ යාම. දැන් අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සක්‍ර දේවීන්ද්‍ර ගැන සඳහන් කරනවා. මේ සක්‍ර දේවීන්ද්‍රය දෙදෙව්ලොවට අධිපති වුණත් පින්නතුණි මොහු මුල් කාලේ බුදුන් සරණ ගියේ ඉන්නේ නැහැ. මනුස්ස ලෝකේ තින්කම් කරලා ඇතැමිට සෝවාන් වෙලා මාර්ගඵල ලබලා බුදුන් සරණ ගිහිල්ලා ඇතැමිට සුගතිගාමී වෙච්ච දෙවිවරු හිටිය දෙවිවරු. මේ දිව්‍ය ලෝකයේ එහෙම දෙවිවරු තෙරුවන් සරණ ගිහිපු අය ඉන්නකොට මේ සක්‍ර දේවේන්ද්‍රේ හැටියට හිටියත් මේ දෙවි අය ඇතැමිට සැඟ වෙනවලු. ලැජ්ජයි ලෝකට. ඇයි ඒ? අර මනුස්ස ලෝකෙන් ආපු දෙවිවරුන්ට සැප සම්පත් වැඩි, ආලෝකේ වැඩි, දීප්තිය වැඩි. ඒ දෙවිවරු තමන් ළඟින් යනකොට මොහු සැඟ වෙනවලු ලැජ්ජාවෙන්. දැන් මුණක් පින්නතුන ඇතැන් විට සමහර විට රටක රජ කෙනෙක් වුණත් ප්‍රධානී වුණත් ඔහුට වඩා සැප සම්පත් තියෙන, රූප සම්පත්තිය තියෙන, නිරෝගී භාවය තියෙන වෙනත් අය ඉන්නවා නේද? අන්නේ වගේ තමයි දැන් දෙදෙව් ලෝක අධිපති ශාස්ත්‍රීය ලෝක දෙහිකට අධිපති වුණත් ඔහුට වඩා ඉතුරෙන් දිව්‍යානුභාවයෙන් ආලෝකයෙන් වර්ණයෙන් බබලන දෙවිවරු ඉන්නවා. මොකද ඒකට හේතුව මේ මනුස්ස ලෝකයේදී බුදුහාමුදුර සරණ ගියපයි. ඒ නිසා මේ සක්‍ර දේවේන්ද්‍රේ මොකද කළේ? ඔහු තා බුදුහාමුදුර හමු වෙන වරක් මෙන්න මේ සක්‍ර දේවේන්ද්‍රය මහා කාශ්‍යප මහඳුරන්ගේ පිටපත් වුණ පින්තුලිය මෙයාට අහල ඇති. මහා කාශ්‍යප මහඳුර වෙන මහා කාශ්‍යප මහඳුරන්ගේ වැඩගත්ම ලක්ෂණයක් තමයි උන්වහන්සේ පිටපාතින් මයියක් උනේ. මහා කාශ්‍යප මහඳුර සත්වසක් එක ඉරියව්වේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නවා. නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න අවස්ථාවේදී අත්‍යවශ්‍යයෙන් පස්සේ නිරෝධ සමාපත්තිය නැගී සිටීර පස්සේ මුණහන්සේ ඉස්සෙල්ලාම පිටපාත යන්නේ ඉතාම දිනදු කෙනෙකුගේ නිවසකට. සංසවසක් එහිරියවෙන් නිරෝධ සමාපත්තිය ධානතු වෙන්න ඉඳලා නැතිකල ඉස්සෙල්ලාම පිටපාත බෙදෙන කෙනාට පින්නතුනි බලවත් කුසලයක් සිද්ධ වෙනවා. මහා කාශ්‍යප මහඳුරගෙන සඳහන් කරන්නේ මහා කාශ්‍යප මහඳුරණ කියන්නේ දුප්පත්යගේ හාමුදුරුවයි කියලා. දුප්පතුන්ගේ හාමුදුරුවයි කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව මහා කාශ්‍යප මහඳුරෝ යන්නේම දුප්පත් අයන වීදිවල. කුඹල් වැඩ කරන, හේදිවි යන, සිංහමන යන අයන වීදිවල තමයි පින්න පාත යන්නේ. මොකද ඒ අයට සිංහම් කරන අවස්ථාව සලසලා දෙන්න යන්නේ. එතකොට දිනක් මෙන්න මේ වගේ මහා කාශ්‍යප මහඳුරෝ නිරෝධ සමාපත්තියෙන් නැගිටිලා පින්න පාත යන අවස්ථාවේදී සතර දේවෙන්දරින් එක දැක්කා. ඔහුට ඕනුණා බලවත් කුසලයක් කරගන්න. ඔහු මොකද කරේ මේ මහා කාශ්‍යප මහඳුරෝ වඩින මාවතේ ඉතාම ඉලින්දු නිවසක ඉන්න කෙනෙක් වගේ මනසෙට නිර්මාණය කරගෙන ආවා. ආවේ මොකටද? මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත බෙදලා. කොහොමාරි මිනිස් කෙනෙක් විදියට ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත දෙදුව මෙතනකොටම මේ ආහාරයේ දිව්‍ය වර්ණයේ දිව්‍ය සුවඳ ආවා. එනකොටම මහා කාශ්‍යප මහඳුරෝ දැනගත්තේ මේ නම් දෙවි කෙනෙක් කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් මම සක්‍ර දේවේන්ද්‍රයාට ඊට පස්සේ මහා කාශ්‍යප මහඳුරෝ කිව්වා දොස් කිව්වා. ඇයි දොස් කිව්වේ? මේ මිනිස්සුන්ට මේ ලබා ගන්න තියෙන කුසලය ඇයියෝ වහිනි කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට මේ පින්කම හද කරන්න බැරි වුණා නම් මේ දුප්පත් මිනිසුන්ට වඩා මම දුප්පත් කෙනෙක් වෙනවා. මගේ සැප සම්පත් අඩු වෙලා තිබුණේ මේ සේරුවන් තරන් නොගියපු නිසා. මේ වගේ බලවත් කුසලයක් මම නොකරපු නිසා මගේ තියෙන අඩු වෙලා තිබුණේ. කියලා ඔහු කෙසේ වෙතත් ඔහු ඉතාම සතුටෙන් සතුටට පත් වෙලා අහෝ දානං මහා දානං කියලා ප්‍රීතිය ප්‍රකාශ කරමින් ඇතින් නික්මලා ගිය කියලා සඳහන් කරනවා. ඊළඟින් මෙන්න මේ වගේ කතා ඇතැම්මිට අපිට මේවා හිතනවා මේවා සාමාන්‍ය කතා වෙන්නේ නැති කියලා. නමුත් විනෝදුණ අපේ සෙරුවන පිළිබඳ ප්‍රශ්න ඇති කරගත්තනම් අපිට මේ කතා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. විශේෂයෙන් පිළිතුරු කෙනෙක් මිය ගියාට පස්සේ තමයි අපිට ටිකක් හරි ජීවිතය ගැන අවබෝධ වෙන්නේ. සමහර මිය ගියපු අය මේ කිහිල දුගති ඉපදෙලා ඇතැමිට පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද? අපට අනේ එතකොට තමයි මරණයෙන් පස්සේ නැවත ජීවිතයක් තියෙනවද කියලා වැටහෙන්නේ. එනිසා අපි මෙතනට කලින්ම දැනගන්න ඕන අපි මේ සතර ගමනක් යන්නේ. ඒ යන ගමනේදී වැඩිපුර පින් දහම් රැස් කරගෙන ඉඳීම තමයි ලොකු පිළිසරණක් මේක. පින්කම් කරගැනීමේ මේ අවස්ථාවේදී පින්නතුන් මේ බුද්ධෝත්පාද කාලය කරන පින්කම් නිසා බලවත් කුසලයක් ඉද සඳහන් කරනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දැන් සක්‍රයාගේ පිළිබඳව සක්‍රයාට සක්‍ර කියලා කියන්නේ ඇයි? ඒ වගේම මග කියලා මොකට කියනවා? මොහු මනස රෝගී ජීවත්වන කාලයක මොහුට මග කියලා හඳුන්වලා තියෙන නිසා මග කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ තැනැත්තාට සහස් වෙන අස්සන් අර්ථය 1000කින් වැඩි වෙනවා. සහස් සම්පි අස්සානං මූර්තේන කිංචේති කියලා සඳහන් කරනවා. ඒ නිසා සහස් සංස කියලා කියනවා. යම් දෙයක් කිව්වහම කෙටියෙන් හෝ කාරණයක් කිව්වම අර්ථ 1000කින් වැඩි වෙනවා මොකද? ඒ නිසා සත්‍යයට සහස් කියලා කියනවා. සහස් සක්ත අර්ථ කියන්නේ ඇහැ කියන එක. අපි සිංහලෙන් කියන සහස් කියලා. සිංහලෙන් අපි ව්‍යාකරණ කරනකොට දහසක් ඇත්තිය සහස් කියලා පාඩම් කළේ මට සමාතෝරණ එහෙම. අන්න ඒක තමයි මේ කියන්නේ. සහස් ඇස් සහස් ඇස්. ඒකට සූත්‍රය සඳහන් කළේ කියන්නේ සහස් සක්ත කියලා. එතකොට ඇස් දහසක් තියෙනවා කියන්නේ ඇස් ප්‍රകൃතිය දහසක් නෑ. යමක් කියනකොට ආකාර 1000කින් වැටෙනවා මොකද? ඒත් මෙන්න මේ සක්රපද වින පස් වෙනට හේතු වන වෘත ධර්ම ಗುಣ දහම් හතක් තියෙනවා. අන්න ඒ ಗುಣ දහම් හත ගැන මේ ගාථාවේ සඳහන් කරන්නේ. මාතා පෙච්චි බණං ජන්තුම් කුලේ ජෙක්ඛා පචායනම් සන්නං සකිල සම්බාසං සේතුනේ යප්පහායනම් මච්චේර විනයේ යුත්තං අච්ඡං පෝදා දිබුන්නරං. වෙන කාරණා හත. දැන් අපි බලමු සක්‍රේක් වෙන්න පුරන්න ඕන පිළිවෙල් හත මොනවද කියලා. පළවෙනි කාරණය තමයි පින්තුනි මාතා පෙච්චි බණං ජන්තුම් මෞත්‍යම් පෝෂණය කිරීම. දෙවිවරු වෙන්න කැමති නම් දෙවියන්ගේ නායකය වෙන්න කැමති නම් අම්මට තාත්තට හොඳට සලකන්නට ඕන. විශේෂයෙන් අම්මා තාත්තා දෙන්න වැඩිහිටි වෙච්ච කාලෙක වයසට ගිය කාලෙක අපි සලකන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ලෝකේ ඉන්න සත්පුරුෂය අබුද්ධෝත්පාද කාලවල සුගතිගාමි වෙන්න කරන පින්කම් මොනවද? තමන්ගේ අම්මට තාත්තට සලකන එක. වෙන පින්කමක් කරන්නේ අම්මට තාත්තට සැලකීමෙන් විතරක් සුගතිගාමි වෙනයි. ඒ නිසා පින්නතුනි තමන්ගේ නිවසේ ඉන්න අම්ම තාත්ත දෙන්න තමන්ට පින්කම් කරගන්න තියෙන පින් කුඹුරු දෙකක්. විශේෂයෙන් අම්ම තාත්ත දෙන්න තමන්ගේ වැඩිහිටි අම්ම තාත්ත ඉන්නව නම් ඒ කියන්නේ දූ දරුවන්ගේ ආශිර්වාදය ඉන්නව නම් දරුවන්ට පේන මේ වැඩිහිටියට සලකන්න. මේක තමයි ආදර්ශය. දරුවෝ පින්නතුනි දූ දරුවන් තමවා සැලකුවට දරුවෝ නැවත සලකන්නේ. දරුවෝ අම්මට තාත්තට සලකන්නේ දරුවෝ හොඳට බලාගෙන ඉන්නව අම්ම තාත්ත ආශිර්වාද తీර සලකන්නේ කොහොමද කියලා. අන්න ඒ සලකන හැටියට තමයි අනාගතේ සලකන්නේ. මේකට මම ජාතක කතාවක් දැක් වෙනවා. ඒක ජාතකයක සඳහන් වෙනවා. අම්මා දෙමාපියෝත් එක්ක ළමයි කියලා මේ අම්ම තාත්ත දෙන්න ගියා වයසට ගියා. මේ අවස්ථාවේදී මේ පුතා ඔහුගේ භාර්යාවගේ වචනයට මේ දෙමව්පියන් ගෙදරින් අයින් කරන්න සූදානම් වුණා. සෑ කතාවම දෙන්න මේ වැඩිහිටි දෙමව්පියන් ගිහිල්ලා මග අතරමං කරා. වණේට ගාන. සත්හැවිරිදී පුඩා ළමයෙක් සිටිය මේ ගෙදර මුණුපුරා මෙයන්නේ කහගෙන ගියා. මෙයන්නේ සියයට හුඟක් ආදරේ. සියයටම වා සියම් වා කතා කියලා දැන් දැන් දෙනවා මෙයාට. ඇතැම් වෙලෙ සාර්ථක වඩා වූ සියයට ආදරේ කරා. කොහොම කන්ට කරේ දැන් හෙට උදේ පාන්දරම දැන් සිය එකයි නැහැ සූදානම කැලේට දාන්න. ඒ නිසා මොහොතක් තෝරන පාන්දර සියත් එකම යන්න. කොහොම කන්ට කලේ වෙනද සාර්ථක ළඟ හෝ අම්මගේ ළඟ නිදා ගන්න එදා නිදා ගත්ත කොහෙද? සියයගෙන හිටාගෙන සියයට අවදි කරනකොටම ආව දෙන්න නිසා. මේ හතරේද කුමාරය කියන අපේ බුදුම ආන්දර පොලිස් සත්‍යමයි. එතකොට කොහොම හරි උදෑසන යන හදනකොට දැන් කරත් දැන් මේ 100 විතර එකයින බලාපොරොත්තු මුනි. ඊට පස්සේ ළමයි ලිකුණා ඔයා එන්න එපා මේ 100 විතර අපි ගමනක් යනවා මේ. ඔයා එන්න එපා කියලා. නමුත් මෙයා වලක් කරන්න බැරි වුණා. කොහොම හරි මෑග් කරගෙන ගියා. කැලේට ගිහිල්ලා අලු යම පාන්දර වලක් කැපුවා. වලක් කපනකොට මේ 100 මුලින් අහනවා. ඇයි පුතේ මේ කැලේ අලක් නැහැ? ඈ ඒ වගේම ගන්න පිටවන්න වෙන දේකුත් නැහැ. ඇයි මේ වලක් කපන්නේ කියලා. ඊට පස්සේ තමයි කාරණේ දැනගත්තේ. මේ වෙලාවේදී මේ පුතා ඉදිරියට ආවා. ඇවිල්ලා හුවා. ඇයි තාත්තේ මේක කරන්නේ කියලා. එතකොට කිව්වා මෙහෙම සිය අපර කරදරයි. මේ සිය දන්නේ නැහැ හදන්නේ කියලා. ඊට පස්සේ පුතා මොකද කියන්නේ? පුතා කියනවා එහෙනම් තාත්තේ ඔය උදැලම මට දෙන්න කියලා. ඔහු එතනම ළඟින් තවත් වරක් කවන්න සූදානම් වුණා. ඊට පස්සේ ආන එකවර ඇනෝනේ මේ සාවරක් කවන්න උබද නෑ නෑ දැන් 100 ඔය වලට දැම්මට පස්සේ ඔයත් වයසට ගියාට පස්සේ අපි එකරගෙන යන කැලේට එතකොට මේ හරන්න බලයි මේ දැම්මම කල්පියන්නේ හරන්නේ කියලා. එතකොට දරුවෝ තින්න තුනේ කොහොම හරි පස්සේ මේ කුඩා මොන කුඩාගේ මේ කුඩා හත් හැවිලිට නමයාගේ බලපෑම මත අර තාත්තා නැවත ගෙදර එක්කන් සිද්ධවෙනවා. ගෙදර එක්කන් ගිහම හොඳට සැලකුවා කියලා සඳහන් කරනවා. දිනතරින් මෙන්න මේ වගේ දරුවෝ නිතරම බලාගෙන ඉන්න තමන්ගේ අම්මා තාත්ත දෙන්න ආශිත සීර සලකන හැටි. ඒ නිසා දරුවන්ගේ අනාගතේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට දෙන්නම තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට දෙන්න සලකන්න ඕනේ අය. නැත්නම් වැඩිහිටි කෙනෙක් ගෙදරට ගෙනල්ලා හරි සලකන්නට ඕන මාසික දවසක් හරි. දරුවන්ට දෙන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බින්නහම් පිට වෙන්න සුප්පතිකාරකම් වදාමි. අතමේ දුවේ මාතුත්‍ය පිටුච්ච කියලා. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා ප්‍රත්‍යපකාර කරලා අවසන් කරන්න බැරි දෙන්නේ. කලගුණ කලකල අවසන් කරන්න බැරි දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. කවුද දෙන්න? ඔව් අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න අපට මොනව උදව් නොකරත් ඇති මේ ලෝකෙට තිහි කිරීම නැති අපට. දැන් සමහර අය කියන පොඩි කාලේ සැලකුවේ නැහැ, ඉගැන්නුවේ නැහැ, ඊට කඩන් දුන්නේ නැහැ කියලා නේද? ඒ මොනවත්වත් දෙන්න ඕනේ නැහැ පින්නතුනි මව් කුසියේ දරාගෙන මෙලොවට දී කළා අපට ඇස් දෙක දෙන්නු දෙන්නේ නැති. දෙම වෙන සරකන්න. ඒ නිසා මේ දෙමෝපියන් අපි ශක්ති ප්‍රමාණය උදව් කරන්න ඕනේ. ඒක තමයි වෙනතුනේ කෙනෙක්ගේ ජීවනය. කෙනෙක්ගේ අනාගතයේ නිරෝගී භාවයේ සතුට ලැබෙන ලැබීම තීරණය කරන ප්‍රධාන නිර්ණායකය තමයි ඔච්චරනම් දෙමෝපියන් සරකනවා කියන කාරණේ. ජනේ ඒකේ වටම වෙනතුනේ සතුට ලැබෙන්නේ නැහැ. අනාගතයේ තමන් කොයි තරම් සතුටින් කාලය ගත කරනවාද කියන එකේ මිනුම් ගන්න තමයි දුරගල තමයි කොච්චර තමන් දෙමෝපියන් සරකලා තියෙනවද කියන කාරණේ. ඒ ගැන කියන දේ අපි නිතරම බණ අහනවා අපි වැඩිපුර ඒක කියන දෙයක් නැහැ. ශක්තිදි පදවියට පත් වෙන ඊළඟ දෙවෙනි ලක්ෂණය තමයි කුලේ ජෙට්ටාපචායන. කුලජෙතුමන් පිළිබඳ. කුලජෙතුමන් කියලා කියන්නේ තමන්ගේ නිවසේ ඉන්න කුලයෙන් ඉන්න වැඩිහිටියෙක්. නැන්ද මාම ආච්චිල සියලා වාප්පල පුරාමල මේ වගේ අය නිතර පුදන්නට ඕන. මෙයට නිතර සලකන්නට ඕන මේ ඇගේ දුකට අපි බලන්නට ඕන. අඩුම ගානේ අවුරුද්දට සැරයක් හරි ගිහිල්ලා ගුණ සතන් දිලියට වඳින්නට ඕන. පින්නතුනි මේ වාක්‍යයෙන් වැඩෙන දේවල්. වැඩිහිටියන්ට සලකන එකේ වැඩිහිටියගේ ආදර්ශය ආශිර්වාදය අපට ලොකු ශක්තියක් වෙනවා අපේ ජීවිතවලට. ඒ සාපේක්ෂව අපි කුඩා කාලේ අපට වාසන උදව් කරලා තියෙනවා. අපේ අම්මා තාත්තා අතර වාසලයේ ගෙවල් වලදී මේ වැඩිහිටියයි නේද? අපට වාසන කළ තියෙනවා. අපේ නැන්දල මාමල කුන්තියම්මල නේද අපිට හුඟක් පුරා කරි කලකලා තියෙනවා අපිට කිරි දීලා තියෙනවා අපි ඔය අනලකට අපිව බාරගෙන තියෙනවා ඒ නිසා අපේ සිටු මාමත් තමයි අය විතින් මෙතේ අය හමු වෙලා කතා බහ කරලා යගේ දුක සැප බලලා උදව්වක් කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕනේ ඒකත් හොඳ ලක්ෂණයක් තොන්නි ලක්ෂණය තමයි පින්නතුනේ සංහන් සකිල සම්භාසම් හොඳ වචන ප්‍රිය වචන කතා කරන්න ඕනේ කොണ്ട് වචන කතා කරනකොට සල්ලි වැය වෙන්නේ නැහැ. අපි කතා කරන වචනකින් පින්නතුනි අනිත් ඇගේ ඉස්ත්‍රිද වෙන දේවල් අපි කතා කරන්න හොඳ නැහැ. හැබැයි පින්නතුනි බුදුදහමේ ප්‍රිය වචනය කියලා කියන්නේ හොඳ මිහිරි වචන වලටම නෙමෙයි ප්‍රිය වචන කියලා කියන්නේ. දැන් සමහර කෙනෙකුට ප්‍රිය වචනයෙන් ඕන නම් අමාරු ගන්නත් පුළුවන් නේද? ප්‍රිය වචනය කියලා කියන්නේ බුදුදහමේ යම් කිසි කෙනෙකුට යහපත් සිදුවෙන වචන. වරක් අභයරාජ කුමාරයා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උබතෝ කෝටික ප්‍රශ්නයක් මේක. බුදුරජාණන් වහන්සේ බොහෝහන්සේ හැම වෙලාවෙම ප්‍රකාශ කරන්නේ ප්‍රිය වචනද කියලා. හැම අවස්ථාවෙදිම ප්‍රකාශ කරන්නේ ප්‍රිය වචනද කියලා. මේ අභයරාජ කුමාරයා බුදුහාඳුරන් හමු වෙන්නාවේ තමන්ගේ කුඩා කුමාරයාත් පුතත් අතේ අරගෙන. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ඊට කලින් මොහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ කුඩා පුතා ඔබගේ ළඟ ඉන්නවා. මේ කුඩා ළමයේ යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් ශරීරයට අහිතකර දෙයක් අරගෙන කටේ දාගත්තොත් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මම පුතාට කරදරයක් නොවන විදිහට කටින් මේක අරගන්නවා. එහෙම ගන්න අමාරු නම් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. අමාරු නම් ස්වාමීනි මම අමාරුවෙන් හරි දරුවට වේදනාවක් ඇවිල්ලා හරි ලේ ආවත් දරුවගේ කටට ඇඟිලි දෙක දාලා මේ දේ කටින් ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මමත් ඒ වගේ. මම මිනිස්සු අයහපතේ මුදල යහපතේ යොදවන ප්‍රිය වචනයක් කතා කරනවා. එහෙම බැරි වෙච්ච වෙලාවේ මම සරවචිනුත් කතා කරනවා. බුදුදහම එවැනි වචන තියෙනවා සමහරට මෝඩ කුරුසය, මෝග කුරුසය කියලා කියනවා. ඉස් කුරුසය කියලා කියන බුදුහාමුදුරුවෝ. එහෙම බැනලා තියෙනවා. මේ බණින්නේ පින්නතුනේ ඒ කෙනාටම යහපත සඳහායි. දැන් අපි දන්නවා අපි අම්මල තාත්තලා අපිට බණිනවා. බණින්නේ පින්නතුනේ යහපතට බණිනේ. ඒ නිසා බුදුදහමේ ප්‍රිය වචනේ කියලා කියන්නේ අහන කෙනාට යහපත කරන දෙයක්. මේ දෙයට ඇඟිලි සැරේ කියන්න පුළුවන්. මේ දෙයට ඇඟිලි මෘදු වචනේ කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රිය වචනය මිහිරි වචන බුදුදහමෙන් අගය කරනවා. ඇකිතාස් වෙනුත් අපි ඕනෝන් අතර අපේ ජීවිතයේ මැදිවන ප්‍රධාන දේ තමයි අපි භාෂාව නිවැරදි ලෙස හසුරවන්න බැරිකම. ඒ නිසා ඇකිතාස් ඕනෝන් අතර අපි තනියම නෙවෙයි අපි තනියම ඉපදුනාට අපි තනියම මිය ගියාට අපි ජීවත් වෙන්නේ බොහෝ දෙනෙක් එක්ක. ඒ නිසා ඒ කාලෙක පින්නතුනි සුහදව වාසය කරන්න නම් ප්‍රිය වචනේ තමයි වැඩගත් වෙනවා. හතරවෙනි කාරණය තමයි හේලාම් කීමෙන් වැළකීම. දෙදෙනෙක් හෝ කීපදෙනෙක් අතර තියෙන සමගිය බිඳවීම අදහසින් ඕනෝන්ට කරුණු කීමෙන් වැළකීම. මේකත් පින්නතුනි දිව්‍ය ලෝකයන් සත්‍යිත පදවිය ලබන්න හේතු වෙන ගුණාංගයක්. ඒ නිසා ඕනන් අතරේ සමගිය ගෙනහෙලන දෙයක් අපි කියන්නට හොඳ නෑ. එවැනි වචන වලින් අපි වෙන් වෙන්නට ඕන. ඊළඟ ලක්ෂණය තමයි මච්චේර විනයේ යුක්තම්. මස්රු භාවයේ දුරු කිරීම. නැත්නම් ලෝභ කමාඩු කර ගැනීම. අත්හැරීම කුරුදු කිරීම. බුදුරජාණන් වහන්සේ වරක් අදහන් කරනවා අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වස්සදෝ යානදෝ සුගදෝ හෝති දීපදෝ හෝති සක්කුදෝ යෝච සම්බදදෝ හෝති යෝ දදාති උපස්සයන් අමකං දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාකති කියලා. අන්නදෝ බලදෝ හෝති ආහාර දුන්නාය කියන්නේ බලය දුන්නා වගේ. ආහාරයක් දීම බලය දුන්නා වගේ. වන්නදෝ හෝති වස්සදෝ කෙනෙකුට වස්ත්‍රයක් පූජා කරාය කියලා කියන්නේ වර්ණය දුන්නා වගේ. යාන දෝසුකදෝ හෝති කෙනෙකුට ගමන් පහසුව යාන වාහන දීම සැපය දීමක් හා සමානයි. දීපදෝ හෝති චක්කුදෝ ආලෝක පූජාව ප්‍රදීපාලෝක පූජාව ඇත්තන් දීමක් වගේ. ඊළඟට සඳහන් කරනවා සෝටි දද්ද සෝටි සම්පදදෝ හෝති යෝදදාති උපස්සයන්. යම් කිසි කෙනෙක් ගෙයක් පූජා කරනවා නම් අඩු ගානේ වහලකට උළු ටිකක් හරි අරන් දෙනවා නම් ඒක සියල්ලම දුන්නා වගේ අර මුලින් ගියපු සියල්ලම දුන්නා වගේ. ඊළඟට අන්තිමට සඳහන් කරනවා අමතං දදෝ දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති. යම් කිසි කෙනෙක් ධර්ම දානයක් දෙනවා නම් අමෘතය දුන්නා වගේ කියලා. සබ්බදානං ධම්මදානං දිනාති කියන්නේ මේකයි පින්තුන් ධර්මදානිය වටිනාම පින්කමකට සලකනවා. බණ පොත්පත් පූජා කිරීම, ධර්ම දේශනාවල අනුග්‍රහ දැක්වීම මේව පින්තුන් ඉතාම බලවත් උසන් හැටියට සලකනවා. එහෙනම් ධර්මයේ සඳහන් වෙනවා කන්දක ලක්ෂණ වන්න නම් කරාපුරි කන්දක ලක්ෂණ වෙන්නේ නැහැ. කන්දක ලක්ෂණ වෙන්න නම් හොඳ දේශනා අහන්න ඕන, ධර්ම දේශනා හිමින් තමයි කන්දක ලක්ෂණ වෙන්නේ. අත් දෙක ලක්ෂණ වෙන්න නම් වරදවලින් නෙවෙයි අත් දෙක ලක්ෂණ වෙන්නේ, දන් දෙන්න ඕන. දන් දීමෙන් තමයි අත් දෙක බබලන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා දෑත බබලන විදිය පින්කම් අපි දෑතින් කළ තියෙනවා පිණුතුනි. ඒක තමන්ට යහපත පිණිස හේතු වන දෙයක්. සත්‍යං හෝදා තිබුන්නරං. සත්‍යං කියන්නේ පිණුතුනි ඇත්ත වචන සත්‍ය කතා කරන්නට ඕන. මේක බෝධිසත්වරුන්ගේ ලක්ෂණයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිපාරිශ්‍රික ධර්ම සම්පූර්ණ කරන කාලේ නොයෙක් විදිහේ වැරදිවලට පාරු සිද්ධ වෙලා තියෙනවා. නමුත් වෙනතුනේ කීසිකටවත් බොරුවක් කියලා නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණයක්. වැරදක් සිද්ධ වුණත් ඇතැමිට කාම මිත්‍යාචාරයේ හැසිරෙලා තියෙනවා. අතර ස්වභාවයක ඇති වෙනතුනේ. එහෙම හැසිරෙච්ච අවස්ථාවලදී නැහැ කියලා නෑ වරද පිළිගන්න තියෙනවා. වරද පිළි අරගෙන ආයුධ සම්මරේ පිළිතර දෙන එක සුවිශේෂී ලක්ෂණයක්. අර බලන්න අපි මායය ගැන කියවනේ, මායය බොරු කියන්නේ. ඒ නිසා බොරු කියනවා නම් අපි මායයට වඩා පල්ලයට ගිහිල්ලා. ඒ නිසා බොරු කියන එක හිතා කඩු කර ගන්න ඕන. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනි ක්‍රෝධය අඩු කර ගැනීම. නිතරමයි කීසාවක අපි ඉන්නට ඕන. පින්නතුන් අපි මේ එකට ඉන්න එකෙන් අපි කොහොම වෙට පොඩි පොඩි දේවල් අමනාපකම් ඇති කරගන්නවා. මේ සසර යන ගමනේදී පින්නතුන් අපට මවට වෙච්ච තියෙන වෙච්ච කිසිම කෙනෙක් නැහැ. අපට දුව දරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ මේ ලෝකෙ. අපට හුවා දෙනා උදව් කළ දින සසරේදී. සසරේ විතරක් නෙවෙයි මේ ආසභාවේදී අපට හුවා දෙනා උදව් කළ තියෙනවා. දැන් බලන්න අද උදෑසන මේ පින්නතුන් ආහාරයනේ. ආහාරයට කී දෙනෙක් මහන්සි වෙනා බීරෑන් ඉදි මරාගෙනනේ. අපි පාරේ යනකොට අපි යන වාහනේ අපි හිතනවා අපි යන වාහනේ මේ ඉස්සෙල්ලා යන්න ඕනේ කියලානේ. ඒ අතරේ හම් වෙන වාහන කීයක් අපිට හම් වෙනවද? ඇතැම් විට ඉස්පිරිතාලේ යන වෛද්‍යවරු යතර යන. මේ යන්නේ අපේම ඥාතියට බෙහෙත් දෙන්න මේ යන්නේ. ඇතැම් විට අපි බඩු ගන්න යන කඩකොලට බඩු ගෙනින වාහන ඔය මත යනවා. නොයෙක් දේවල් පිටින් අපටම උදව් කර නැහැ තමයි මේ වාහනවල යන්නේ මේ. නමුත් අපට හිතෙන්නේ අපි වාහනේකට නැග්ගහම අනිත් ඔක්කොම වාහනවලින් නෑ හදුරයි කියලානේ. නමුත් එකම නෙවෙයි බොහෝ දෙනෙක් මේ අපට උදව් කරමින් මේ ඉන්නේ. දැන් බලන්න අපි සල්ලි දීලා ආහාර පාන ටික ගන්නත් අපේ බස්තිංගානට එන ආහාර පාන ටික කී දිනක මහන්සි නැද්ද? කී දිනක නම් දහඩිය වගුරුව නැද්ද? බොහෝ දිනක එක මහන්සි ලැබෙන පිණිසුනි. අපි සල්ලි දීපේ ඇත්ත. අපි කුඹුරණ ගිහින් අපි ගොවිදන් කරේ නැහැ. අපි වෙනුවෙන් බොහෝ දිනක් මඩලාගෙන. අපි වෙනුවෙන් බොහෝ දිනක් අවු ඉඳගෙන දහඩිය වගුරුවල මහන්සි වෙච්ච මේ මහන්සියේ දහඩිය ප්‍රතිඵල තමයි ප්‍රතිඵල වලින් තමයි අපි කුසගෙන නිවාගන්නේ. ඒ සඳහා අපි කෘතවේදී වෙන්නට ඕන ධර්මයේ ධර්මයේ විදියට. අනිත්‍යයේ වැරදි අඩුපාඩු ගන්න තිබුණා සමනාපක නැති කරගන්න හොඳ නැහැ ඉක්මනින් ඒව අවසන් කරගන්න. මොකද නැත්නම් මේක දිගින් දිගටම යන්න ගන්නවා. මොකද මේ යන්නේ අපි සතර ඝන දෙනුවක් මේ යන්නේ. මේ අමනාපේ තියාගත්තොත් මේ ඝන දෙනුව යනවා. දිගට යනවා. ඒ නිසා අමනාපේ ඉච්ඡා හැකිතා කියන හැටි දීලා හරි අමනාපකන් ටික මෙතනින් ඉවර කරගන්න. ඔව් නැත්නම් මේ ඝන දෙනුව යනවා දිගින් දිගටම යනවා ඒකයි. ඉපදෙන්නේ කිට්ටුවමයි. ඈ මනසේ සුගතිය කියන කිට්ටුව මේ පදින්නේ දුගතිය කියන යමනාපෙච්ච කිට්ටුව මේ පදින්නේ මොකද මේ ඝන දෙනුව විසඳ ගන්න වෙන එක කිතේ එකයි ඒ නිසා මෙතනින් යන කෙනෙක් මේ ඔක්කොම විසඳගෙන යන්න මේ යමනාපයන් කියන්නේවා දැන් අනිත් ඝන දෙනුව පස්සේ ඉඳන් ගන්න පුළුවන් ගන්දීපයගේ ඝන දෙනුව පරලෝක යරි ඉඳන් ගන්න පුළුවන් නේ ඔය අපට දෙනවා ඊට පස්සේ අපේ ළඟම ඉපදිලා එයා අපට දෙන්න ගන්න ඊට පස්සේ ඈ දීපු අයගේ දීපුව නැවත ගන්න උත්සාහ කරන්නේ ඒක පරලෝකෙ ගන්න පුළුවන් පරලෝකෙ ගන්නකොට පොලියස් එක හැම වෙන්නේ මෙරදී මගත්ත දීර්ඝාන් විතරයි හම්බෙන්නේ. එනිසා අපි නුදුනේ අමනාපකම් හැකිතාක් අපි අඩු කරගන්න ඕනේ. සතර ගැන හිතන්නට ඕනේ. අපි මේ සතර එකට ආපු පිටිසක් මේ පොඩ්ඩක් මෙයා කලින්. මනුස්සයන් විතරක් නෙවෙයි සත්තු අතරේ සීමිතුනි. අපට ඥාතන වෙච්ච කවුරුවත් නැහැ. ඉතාම දීර්ඝ ගමනක් මේ යන්නේ. ගණන් කරන්න බැරි ආත්ම ගණනක් මේ අපි යන්නේ. එනිසා එවැනි ගමනේදී පින්නතුනි අමනාපකම් හැකිතාක් අඩු කරගන්න ඕනේ. ඒක එකාකකින් අනිත් පැරතර නැත් ගෞරවයක්, මෛත්‍රියක්, අනිත් අතින් අපේ හිතේ මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම්, ලෙඩ දුක් අඩුවෙන් ජීවත් වෙන කැමති නම්, හිතේ සැනසීමෙන් ජීවත් වෙන කැමති නම්, හැකිතාක් පින්නතුනි අමනාපකම් අඩු කරගනිමු අපි. එනිසා මෙන්න මේ ලක්ෂණ හත. මොනද ලක්ෂණ ටික? මෞපියට සැලකීම, මෞපියන් පෝෂණය කිරීම, කුල දෙකුවන් පිළිදීම, ඒ වචන කතා කිරීම, ඒ වගේම හේලන් නොකීම, මතුරු මල දුරු කිරීම, සත්‍ය වචන කතා කිරීම, ක්‍රෝධයෙන් දුරු වීම, ක්‍රෝධ නොකිරීම, මෙන්න මේ සත්‍වත චක්‍ර පදවිය ලබන් හේතුන කරුණු හතක් මේ අපි සාකච්ඡා කළේ තිබුණි. ඉහළින්ම මේ රෝධයේ සත්‍ය පදවිය ලැබෙනවා. ඊට වඩා අඩුවෙන් තරෝසින් දිව්‍ය ලෝකවල ඉපදෙනත් බොහෝ කාලයක් සැප විඳින හේතුන තින්දහම් මේවා. මේ තින්කම් වලින් තමයි පිනුතුන අපේ ජීවිත ලස්සන වන්නේ. ජීවන වල හුඟා ආලෝකයේ ගල්වල බල් ගල්වල තිබුණට විතරයි ජීවිතයක් ලස්සන වෙන්නේ නැහැ. ජීවිතයක් ඇතැම් විට නිවති තියෙන කුප්පිලාකුරු වෙන පුළුවන්. තමන් මේ ගුණ දහම් වලින් ජීවිත ආලෝකවත් කරවතින් අර මහා මන්දිරයේ ලයිට් දාගෙන ඉන්න කෙනාට වඩා අර කුප්පිලාකුරු වෙන ජීවිතේනාගේ ජීවිත ආලෝකවත් වෙනවා. එනිසා හැම වන්නට දිනෙන් දින අපේ ළඟ තියෙන ಗುಣධම් අපි වර්ධනය කරගනිමු. එසේ ಗುಣධම් දිනු කරගෙන සතර ජීවිත වඩවඩා සුගතිගාමී කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්තරගත් මේ සියලුම කුණිදැනන්ගේ බලයෙන් ඔබ අප නමින් නියබොත් පිනමරා පොරොත්තුවකින් සිටින සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන පැතුමේ මේගේ ඥාතින් කත්තින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත් මේ සියලුම කුණ ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. විශේෂයෙන් අද ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන ලිලන්ත මදුසාන් රණතුංග ඒ පුතණුවන්ට දෙවියන්ගේ දැහැමේ ආරක්ෂාවෙන් සියලු යහපත නිරෝගී සුව ලැබේවා. එළමේ දින අපලෝපාදර දුර්වි දිගාසිරි සම්පත් සැලසේවා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ජඹුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ජඹුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ජඹුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටින් ආදී වශයෙන් රැස්කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. දුක්ඛම් පන්තා ච නින්දුම්කා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා හොන්තු සන්දේති පානිනෝ දුකින් සේලෙන සත් දුකින් මේදෙත්වා දියෙන් සේලෙන සත් දිය නැති වෙත්වා සොරින් සෑවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ අමසත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.